2015 වසරේ 9 මාසේ 6 දා භාවනා වැඩසටහන මාළඟ දේශනයක් නැහැ ඔබට දේශනා කරන්න. ඒ නිසා මා දේශකයෙක් නොවේ. ඔබ ළඟ දේශනා ගොඩක් ඇති, බොහෝ දෙනාට දෙසන්න. ඒ තමයි ඔබගේ පීඩනය. හොඳින් ඇහුම්කම් දෙන්න, හොඳින් ඒ කරුණු තේරුම් ගන්න. එක කරුණක්වත් මග හරින්නේ නැතිව, එක වචනයක්වත් මග හරින්නේ නැතිව තේරුම් ගන්න මා නැවත මතක් කරන්න කැමති. මා ළඟ දේශනා කරන්නට කිසිවක් නැත. එනිසා මා දේශකයෙක් නොවේ. ඔබ ළඟ බොහෝ දෑ ඇති අන් අයට දෙසන්නට, කියන්නට. ඒ තමයි ඔබගේ පීඩනය. එහෙම නැත්නම් ආතතිය. දෙසන්න කුමක්වත් නැතිනම් කුමක්ද දේශනා කරන්නේ? අන්න ඒ පිළිබඳව තමයි පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. අපේ නතරවීම අප ළඟමයි තිබෙන්නේ. අපේ නිවීම, සැනසීම, සහනය, මෘදු භව, අනතිමානී භව, මෛත්‍රිය, කරුණාව, දයාව, මේ සියල්ලක්ම පවතින්නේ අප ළඟමයි, දුර ඈතක නොවේ. බොහොම කලබලයට, බොහොම ඉක්මනින් යම් යම් අර්ථ නිරූපණයන් කර ගැනීම තමයි වරද. මෛත්‍රිය කියන කාරණය පිළිබඳව කුඩා ළමයෙක්ගෙන් ඇසුවොත් ඒ ළමයාත් කියාවි යමක්. හැබැයි ඒ ළමයා මෛත්‍රිය ගැන කියන කතාවයි මේ වැඩිහිටියෙක්ගෙන් මෛත්‍රිය පිළිබඳව ඇසුවා මහන්න කතාවයි අතර වැඩි වෙනසක් නැහැ. අන්න ඒකයි දුර්වලකම. ඒ කියන්නේ අපි පැසුණු බුද්ධියකට පත් වෙලා නැහැ කියන එක. මෛත්‍රී කරන්නට මෛත්‍රියක් තිබිය යුතුයි. ඔබලාගේ එසේ නැතිව මෛත්‍රී කරන්නේ කෙසේද? මෛත්‍රී කියා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නු මෛත්‍රිය ඔබ තුල පහළ කරගත යුතුයි. ඒ තමයි පින්නතුනේ චේතෝ විමුක්තික මෛත්‍රිය. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි, මම චේතෝ විමුක්තියටයි මෛත්‍රිය කියන්නේ. ඒ ආසේවිතාය, ඒ ආශ්‍රය කරනවා. ආසේවිතාය භාවිතාය, භාවිතා කරන බහුලී කතාය, බහුලව ඒ මෛත්‍රිය තුලයි වැඩ සිටින්නේ. මෛත්‍රී භාවනාව හඳුනා ගන්න නම් අඩුම තරමේ සංයෝජන තුනක් ඉවත් කළ පළවෙනි සම්මා දිට්ඨියට පත් හේතුයි. ඒ අෂ්ටාර්ය පුද්ගල තැනැත්තා තමයි, ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වුණු තැනැත්තා තමයි මේ මෛත්‍රිය හඳුනන්නේ, වගේම මේ මෛත්‍රිය පතුරවන්නේ, මේ මෛත්‍රිය කරන්නේ. එසේ නොමැතිව වෙන කිසිදු අයෙකුට මෛත්‍රිය කරන්නට පුළුවන් කමක් නැත. මෛත්‍රිය හඳුනන්නේද නැත. මෛත්‍රිය හඳුනාගත යුතුය. ඒ නිසා ඔබ මහන්සි වන්න, මෛත්‍රිය හඳුනා ගන්න. චේතු විමුක්තියට පත්විය යුතුමයි මෛත්‍රිය හඳුනා ගන්නට, ප්‍රත්‍යක්ෂ කර ගන්නට. චේතනාවේ ස්වરૂපය තමයි නිතරම දුවන ගතිය. නිතරම දුවගෙන යන ගතිය තියෙනවා. අඟුලිමාල වගේම දුවනවා. ඒක තමයි ස්වභාවය. ඒ දුවන ගතිය නතර කරගන්න ඔබට නොයෙකුත් ක්‍රමෝපායන් යොදන්නට සිදු වේවි. එසේ ක්‍රමෝපායන් යදමින් කෙසේ හෝ ඒ චේතනාවේ දුවන ගමන අප සංසුන් කරගත යුතුයි. ඔබටම ඔබ බුදු කෙනෙක් හැටියට, බුද්ධානුශාසනාවක් හැටියට, ඒ බුද්ධානුශාසනාව සිතට අරගෙන ඔබේ සිතටම ඔබ දැනුම් දෙන්න නතරවන්න. නතරවන්න. අඟුලිමාල දුටු බුදුහාමුදුරුව අඟුලිමාලට නතරවන්න නතරවන්න යනුවෙන් යම් ආකාරයට දේශනා කළාද, එසේම ඔබගේ සිතට ඔබ බුදු කෙනෙක් හැටියට, බුද්ධානුශාසනාව ගත්ත බුද්ධ ශ්‍රාවකෙක් හැටියට මතක් කරන්න, නතරවන්න. නතරවන්න. නතර වූ තැන සියල්ල ඇත. නතර වූ තැන ඔබ අපේක්ෂා කරන සියල්ල ඇත. මොනවද ඔබ ජීවිතේ අපේක්ෂා කරන්නේ? සතුට, සහනය, සැහැල්ලු බව, මෘදු බව, ශාන්ත බව, මෛත්‍රී සහගත බව, කාරුණික බව, දයාපන්න භාවය ආදී කොට ඇති උතුම් ගුණධර්ම. ඒ ගුණධර්ම සියල්ලම නතර වූ තැන ඇත. ඒ සියල්ලම දුවන තැන නැත. ඔබ අපේක්ෂා කරන සියල්ලම නතර වූ තැන ඇත. දුවන තැන නැත. ඉන්ද්‍රයන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා කල්පනා කළාට ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරකම හරිම සීමිතයි, සීමා සහිතයි. දැවෙන්නේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. දැවෙන්නේ ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වය වන තැන. ඉන්ද්‍රිය සංවරය ඇති වන තැන, ඉන්ද්‍රියන් තැම්පත් වෙන තැන, ඉන්ද්‍රියන් නිවි සැනහෙන තැන දැවෙන්නේ නැත. සොයන්න කිසිවක් නැත. සෙවීම යනු දිවීම. දෘෂ්ටි කිසිවක් නැත. දෘෂ්ටි යනු දිවීම. සංකල්ප කිසිවක් නැත. සංකල්පයන් දිවීම. ග්‍රහණය කිරීමට කිසිවක් නැත. ග්‍රහණය කිරීම යනු දිවීම. වෙනස් කරන්න කිසිවක් නැත. වෙනස් කරන්න කිරීම යනු දිවීම. මේ මොහොතේම නැනති මිනිසා විසින් මේ ප්‍රායෝගික කරනවා. ඒ වගේම එය ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගන්නවා. ඔබ මේ සූදානම් වන්නේ තවත් තරංගයක් දුවන්නට කරන ආරම්භයක් නොවේ. මේ ආරම්භය නතර වීමද උදෙසාවන ආරම්භයක්. ඒ නතර වීම කුරුදු නැති නිසා ඔබට මුලදී ඒ අපහසු කාර්යයක් වනවා ඇති. එහෙත් පුරුදු නැති දෙයක් වත් අපි මනාකොට පිළිපැදීමෙන් ධර්මය අපට ක්‍රමානුකූලව පුරුදු කරගන්න පුළුවන්. නතර වීම යනු අපේක්ෂා නැතුව සිටීමක් නොවේ. නතර වීම යනු සිටිවිලි නැතුව සිටීමක්ද නොවේ. නතර වීම යනු රූප නොපෙනී සිටීමක්ද නොවේ. නතර වීම යනු ශූන්‍යතාවයක් පවත්වා ගැනීමද නොවේ. ක්‍රියාවාදයකට ක්‍රියාවකට අක්‍රියාවාදයකට ක්‍රියා නොකිරීමට කියන මේ ස්වභාවයන් දෙකටම හසු නොවි තැම්පත් වන්න සංසුන්වා. මමත්වය දුරලා සංසුන්වන්න, මමත්වය අතහරිමින් සංසුන්වන්න. මමත්වය දුරවන තරමටමයි සංසුන්කම, මමත්වය වැඩි වෙන තරමට ග්‍රහණය කරන ස්වභාවය වැඩි වෙනවා. පුජ්‍යලත්වය මැදිහත් කර ගැනීම ක්‍රමානුකූලව ඉවත්කොට සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි තමන්ගේ අධ්‍යාත්මය තුළින්. දකින කෙනෙක් දකින්නට දෙයක් නොමැත. සත්‍ය තුල, නිවන තුල, සද්ධර්මය තුල සියලු මවා ගැනීම අහවර කරන තැන, අවසන් කරන තැන, සියලු මවා ගැනීම අවසන් කරන තැන ඔබ ඔබගෙන්ම නිදහස් වූ අයෙක් බවට පත් වෙනවා ඇති. නිතරම මාගේ ක්‍රියාවලිය කුමක්දැයි සැලකිලිමත් විය යුතුයි. සෑම විටම මාගේ ක්‍රියාවලිය කුමක්දැයි සැලකිලිමත් විය යුතුයි. පුළුවන් තරම් ස්වභාවික වන්න, සම්පූර්ණයෙන්ම ස්වභාවික වන්න. වේදනා හටගන්නේ කැමැතිසේ නොපැවතීම නිසා. කැමැතිසේ පැවැත්වීමට උනන්දු වන නිසා. ඔබේ සහනය නැතිවන්නේ ඒ විතරයි. ඒ නිසා කැමැති ආකාරයක් පවත්වා ගැනීමෙන් වළකින්න. ධර්මය බුද්ධි කරගන්නේ නැතුව ප්‍රායෝගික වන්නට ඉඩ හරින්න. උප්පත්තියෙන් ලැබෙන මෞභාෂාව භාෂාවක් ඉගෙන නොගත් කෙනෙකුවද කතා බහ කරනවා. ඒ වාගේම ඉගෙන ගැනීම කියන කාරණයට වඩා වැදගත් වන්නේ ධර්මය ප්‍රායෝගික වීමයි. නුවණින් සිදු කරනු ලබන මහා දැවැන්ත මෙහෙයවීමක ප්‍රතිඵලයක් තමයි මාර්ගඵල සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ප්‍රායෝගිකත්වයේ මතින් සිදුවන ප්‍රත්‍යක්ෂතාවයක්. පූර්ණ නිගමනයන් වලට නොපැමිණ පරේක්ෂණය කරන්න. ඔබ 100%ක් විද්‍යාඥයෙක් විය යුතුයි, පරේක්ෂකයෙක් විය යුතුයි. වීණා වයන කෙනෙකුට එයාගේ ස්වරය හඳුනාගන්නේ එයාගේ සවන් දෙකෙන්. ඒ බලාපොරොත්තු වෙන ස්වරය ඒ තත් මනාකොට සුසර කිරීමෙන් වැයීමෙන් මතු කර ගන්නවා. ඒ අපූර්වත්වය, ඒ තුලින් ඉතාම මිහිරි නාද මතු වෙනවා. ඒ හුදෙක් කෙනෙකු විසින් තේරුමක් නැතුව ඒ මේ අත වැව්වට ඕක ඒ උදාර ලස්සන මනහර තත් ස්වර මතු වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ සිතෙත් ඒ මතු වෙන ස්වරය හඳුන ගන්න ඕන ඔබමයි. ඔබේ හිතේ මතු වෙන ස්වරය, මේ මොහොතේ මතු වෙන ඝණය ගුණය හඳුනන්නේ ඔබමයි. ඒකට හේතුව ඔබටයි, ඔබගේ මනස ඇසෙන්නේ. තේරුණාද? නේද? ඔබගේ මනස ඇසෙන්නේ, දැනෙන්නේ ඔබටමයි. එහෙනම් මිහිරි නාදයක් මතු කරගන්නා වීණා වාදකයා වාගේ ඔබ තුළ මිහිරියාව මතු කර ගැනීම ඔබගේ දක්ෂතාවය. වීණා වයන විට ගොඩාක් තද කරලා අතුල්ලලා ඒ ස්වරේ එහෙම ගන්න බෑ. එහෙමත් ස්වර තියෙනවා, ඒ වගේම බොහෝ මත බුරුලින් මේක කරලා හරියන්නේ නැහැ. එයා ඒ හඬත් එක්ක තමයි යා තීන්දු තීරණ කරගන්නේ. මේ පමණට මේ අත බර කිරීමෙන් මේ ස්වරය මේ ගුණය ඇති වෙනවා. මේ තරමට අත බුරුල් කිරීමෙන් මේ ස්වරය මේ ගුණය ඇති වෙනවා කියලා තමයි එයා දැනගන්නේ. අත්දැකීම. ඒ වගේම ඔබට අත්දැකීමක් ඔබව වයන්න, ඔබේ මනස වයලා පුරුද්දක් තියෙන්න ඕන. ඔබේ ඥානය වයලා පුරුද්දක් තියෙන්න ඕන. මෙහෙවල පුරුද්දක් තියෙන්න ඕන. ඉතින් කලාත්මකව මනහර ස්වරය මතු කර ගැනීම ඔබ සතු කාර්යයක්. ඒකට ඔබ දක්ෂ විය යුතුයි. ඒ නිසාම තමයි උග්ගටි තඥ පුජ්‍යලයන්ට නුවණ ඇති අයට මේක වහා උපකාරක වන ධර්මයක් හැටියට, ගෝචර වන ධර්මයක් හැටියට පෙන්වලා තියෙන්නේ. වැදගත් වෙන්නේ අපිට අර මිහිරි ස්වරය. ඒකයි වැදගත්. අපි දන්නවා සමහර ගායකයෝ ඉන්නෝ සංගීතය පිළිබඳව, ගායනය පිළිබඳව මොකවත්ම දන්නේ නැහැ. හැබැයි එක හැකියාවක් තියෙනවා. මොකන්ද හැකියාව? ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඒ නිසා එයා ජනප්‍රිය වෙනවා. බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. දැන් එහෙමනම් අපි දන්නව නේද මොකද්ද වැදගත්ම කාරණේ කියලා? ලස්සනට ගයන්න හෝ වයන්න හැකියාව තියෙන්න ඕන. ඒ වාගේම මේ ධර්ම ගොඩාක් දැන ගැනීම හෝ නොදැන ගැනීම කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ මනස මනාකොට ප්‍රසන්නව වයන්න ගයන්න හැකියාව තියෙන්න ඕන. ඒ නිර්වාණය නැමැති මනා ඒ මහා ශ්‍රේෂ්ඨ ගුණය මතුවෙන ආකාරයට ඔබේ සිත වයන්නට, මෙහෙයවන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. අපේ මනස කැමති විදියකට ඕනම කෙනෙකුට ඕනම මානසික ස්වභාවයක් ඇති වෙන විදියට වයන්න පුළුවන්, නාද කරන්න පුළුවන්. ඒ වාගේම තමයි නිර්වාණ ධර්මයේ මතු වෙන විදියටත් වයන්න පුළුවන්. නාද කරන්න, ප්ලේ කරන්න පුළුවන්. සැනසීම ඔබ ළඟ තිබෙනවා නම් ආයි සැනසීම සොයන්න අවශ්‍ය නැහැ. ඒ සැනසීම මත සිටින්න පුළුවන්. අත්හරින්න ඔබ ළඟ දෙයක් නැත්නම් අත්හැරීම අවශ්‍ය නැහැ. විවේකීව සිටින්නටයි තිබෙන්නේ. අත්හරින්නට, බිමින් තබන්නට තමන්ගේ මනසේ, තමන්ගේ ඔළුවේ බරක් තිබේ නම්, ඒ බර තමා මලා කොට හඳුනා ගනී නම්, ඒ බර බිමින් තැබිය යුතුයි. දුක කුමක්ද? එය බිමින් තබන්න. එයයි අනිත්‍ය කොට සලකනවා කියන්නේ. යම් සංස්කාරක මල්ලක් තමන්ට දුක පිණිස පවතිනවා නම් ඒ මල්ල බිමින් තබන්න. මේ මනසින් අත්හැරීම. මනස අතහැරියොත් අපට ඉතුරු වන්නේ කුමක්ද? මනස අතහැරිය විට අපට ඉතුරු වන්නේ කුමක්ද? ස්වභාවික වූ ඉන්ද්‍රියන් 6 පමණයි. මේ ස්වභාවික වූ ඉන්ද්‍රියන් 6 මිනිසාගේ අස්වාභාවික වෙලා තියෙනවා. ඒ කියන්නේ හිස් කලගෙඩි 5ක් මනත් එක්ක 6ක් තියෙනවා. මේ කලගෙඩි 6 වර්ණ ගල්වපු වතුර පුරවනවා. ඒ වාගේ තමයි මේ ඉන්ද්‍රයන් වලට රැස් වෙන අරමුණු. ත්‍රිවිධ වර්ණ ගල්වපු ජලය පුරවනවා මේ කලගෙඩි 6ට. ඊට පස්සේ කලගෙඩි 6 තිබුණු ස්වභාවිකත්වේ නැතිව ගිහිල්ලා වර්ණ වලින් පිරුණු කලගෙඩි 6ක් තියෙනවා. ඒ වර්ණ වලින් පිරුණු කලගෙඩි 6ම නැවතත් ඒ වතුර හිස් කරලා තිබුණු ස්වභාවික තත්වයට පමුණවනවා. ඊට පස්සේ අපි කියනවා හිස් කලගෙඩි 6ක් තියෙන්නේ. සංවරයේ තියෙන්නේ එතන. ඇස සංවර කරන්න. මොකද ඇසේ ස්වභාවය තමයි දුවනෝ. ඒ කියන්නේ නතරවන්න. ඇසට කියන්නේ නතරවන්න. බලන්න එපා හරි බලන්න හරි පිළිකුල් කරන්න හරි කියලා කතාවක් නෙමෙයි කියන්නේ නතරවන්න. කන ඒ මේ අත දුමින් තියෙනවා. අපි කනටත් මතක් කරන ඔබ නතරවන්න. ඒ තමයි සංවරකම තියෙන නතරවීම තැන. දුවන තැන අසංවරයි. නාසයටත් නතරවන්න, දිවටත්, ශරීරයටත් නතරවන්න, මනසටත් නතරවන්න. නතර වුණාට පසුව ඒ ස්ථානේ අමුතු රහක් නෑ පින්නතුනේ. ඇල්ලතර බොනෝ වගේ තමයි. ඇල්ලතර බොනකොට රහක් නෑනේ. රුහාන ධර්මයේ භුක්ති විඳින්නත් එහෙම තමයි. ඇල්ලතර බොනවා වාගේ. අවේදීත සැපය. විඳින් නැති සැපයක් තමයි තියෙන්නේ. විඳින එක තමයි දුක. විඳින් නැති සැපය තමයි සැපය. විඳින අයට විඳවන්න වෙනවා. විඳවන අය විඳිනවා. මේ විඳීම් සහ විඳවීම් කියන මේ අවස්ථා දෙකෙන්ම පදුරස්ස අවේදිත වාසය කරනවා. දෘෂ්ටිය තමයි ඔබව වෙහෙස කරන්නේ. සංකල්ප තමයි ඔබව වෙහෙස කරන්නේ. දෘෂ්ටි අතහරින්න, සංකල්ප අතහරින්න. සැකය තමයි ඔබව වෙහෙස කරන්නේ. විචිකිච්ඡාව තමයි ඔබව වෙහෙස කරන්නේ. සීලබ්බත පරාමාස හෙවත් තමා ළඟ තියෙන නොයෙකුත් විශ්වාසයන් තමයි ඔබ වෙහෙස කරන්නේ. ඔබ උදා කරගත යුත්තේ ඔබ තුල තිබෙන ස්වභාවිකත්වයයි. ඒ නිසා ධර්මය ප්‍රකට කරගන්නවා, අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඔබ ළඟ ඇති ස්වභාවිකත්වයේ මතු කර ගැනීම විනා වෙන ආගමක්, ජාතියක්, එහෙම නැත්නම් කුලයක්, වර්ගයක්, ගෝත්‍රයක්, සංකල්පයක් හඳුනා ගැනීම නොවේ. ස්වභාවිකත්වය හඳුනා ගන්න. බාහිරින් නිවන ලද දෘෂ්ටි සංකල්ප සියල්ල අතහැර ඔබ ළඟ ඇති ස්වභාවිකත්වය මතු කර ගන්න. මම කියන දේ හදාගෙන තියෙන අත්වාදය හරහා මම, ඊළඟට ආගම් සංස්කෘතීන් සහ ජාති වර්ග කුල ගෝත්‍ර හදාගන්නේ පරවාදයත් සමග. නිතරම මේ අත්වාදයයි පරවාදයයි කවලන් වෙමි. තමා ළඟ ලොකු විශාල උපාදානස්කන්ධයක් ගොඩනගලා තියෙනවා. ඒ කන්ද තමයි වේදනාකාරී. සල්කල්පයෙන් බැහැර වූ ස්වභාවික සත්‍ය, ස්වභාවික දහම, ස්වභාවික පුජ්‍යලය දකින්න අවබෝධ කරගන්න. ඔබට විස ඔබමයි, ඔබට සතුරු ඔබමයි, ඔබ ළඟ ඇති අන්ධකාරය ඔබමයි. ඔබ ළඟ ඇති අන්ධකාරය ඔබමයි, ඔබ ළඟ ඇති පිළිලය ඔබමයි, ඔබ ළඟ ඇති කටුව ඔබමයි, ඔබ ළඟ ඇති වේදනාව ඔබමයි. තමන්ගේ පැත්තෙන් කිව්වොත් මමමයි කියලා තේරුම් අරගෙන මනාව නිවැරදි කරගන්න. මම ළඟ ඇති වේදනාව මමමයි. මමත්වයමයි පුජ්‍යලයකට ඇති වේදනාව ගැටලුව. මමත්වයට බැස නොගැනීමෙන් තමයි මමත්වය දුරු කරන්න පුළුවන්. මමත්වය සෑදෙන්නේ අසංවරය නිසා, ඇලීම ගැටීම නිසා. ඒ වඩා වර්ධනය වෙන්නේ මනෝ සංචේතන, චේතනා කර්ම සකස සකසා දීම නිසා. එහෙමනම් අපි මේ චේතනාවෙන් නිදහස් වීම, කර්මයෙන් නිදහස් වීම ප්‍රකට කරන විට අපිට හැකියාව ලැබෙනවා මමත්වය දුරු කරන්න, නිදහස් කරන්න. දෘෂ්ටිගතව දකින්නේ නැතුව, දෘෂ්ටි ගන්න නැතිව දකින්න. පුජ්‍යලයකට කිසි කලක නොපෙනෙන නිවන. ඒකට හේතුව පුජ්‍යලයාට නිවන නොපෙනෙන්නේ පුජ්‍යලත්වය කියන්නේ දැවීම මිසක් නිවීම නොවන නිසා. ඒ නිසා පුජ්‍යලයකට කිසි කලක නිවන පෙනෙන්නේ නැත. පුජ්‍යලත්වයේ ඉගිලී යන්නේ යම් මොහතකද, ඒ මොහොතේම නිවන් දකින්නවා, එහෙම නැත්නම් අත්විඳිනවා, සැනසීම අත්විඳිනවා. මේ නිවන කියන වචනේ නිවීම කියන එකයි අදහස් වෙන්නේ. දැවෙන ස්වභාවයෙන් දුර වූ ස්වභාවය මිසක් වෙන දෙයක් ඔළුවේ තියාගන්න එපා. නිවන කියලා කියන්නේ නිවුණු ස්වභාවය, දැවෙන ස්වභාවය නැති. නිවන තිබෙන්නේ මෙන්න මේ මොහොතේ. මේ මොහොතේ තමයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. නමුත් අපි මේ මොහොතට නොපෙමින නිතරම වේගයෙන් අතීතය සහ අනාගතය ගැටගසනවා. එයයි වරද. මේ මොහොතට මේ ෂණයට පැමිණෙන්න නිතරම අලුත් වන ස්වභාවික ජීවිතයක් ගඟක් වාගේ පවත්වාගෙන යන මුළු මහත් විශ්වයම ස්වභාවිකව පවතිද්දී ඔබ පුජ්‍යලේ කැඩයට අස්වාභාවික වී සිටිනවා. ගස් වැල් මල් සතුටින් සිනාසෙද්දී ඔබ දුකෙන් කඳා වැළපෙනවා. ස්වභාවිකත්වයට පත්වෙන අයෙකු හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවේ. ඒ කෙනා ස්වභාවයෙන්ම හොඳ කෙනෙක්. නමුත් ඒකේ වේ හොඳකමට හේතුව හොඳ හෝ නරක කෙනෙක් නොවීමට කල්පනා කිරීම. ස්වභාවිකත්වයට පත්වෙන අයෙක් දුප්පත් කෙනෙක් හෝ පෝසත් කෙනෙක් නොවේ. ස්වභාවිකත්වයට පත්වෙන අයෙක් ඥානවන්ත කෙනෙක් හෝ අඥාන කෙනෙක් නොවේ. ස්වභාවිකත්වයට පත්වෙන කෙනෙක් ජාතිකයෙක් නොවේ, ආගමිකයෙක් නොවේ. ස්වභාවිකත්වයට පත්වෙන අයෙක් ස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ. තමා ස්වභාවික වෙන තරමට ස්වභාවිකත්වය ඔබට අවබෝධ වෙනවා ඇති. ඔබ ස්වභාවික වෙන තරමට ඔබට ස්වභාවිකත්වය අවබෝධ වෙනවා ඇති. ඔබ ස්වභාවික වන්න. ස්වභාවික වන යනු වෙස්සන්තර රජුරෝ දොරවල් ඇරලා දැම්මා වගේ ඔබේ මනස මේ විශ්වයට විවෘත කර හැර දමන්න. නිදහස් කර දමන. එවිට ඔබ විසින් ගොනු කරගන්න ලද දේවල් සියල්ලක්ම මේ විශ්වයේ ගසාගෙන යාවේ. හොඳයි. ඒකට හේතුව අවිද්‍යාවක් මිනිස්සෙකුට ගොනු කරගෙන සිටිය හැකි කාලය සීමිතයි. ඒ නිසා අවිද්‍යාව ගොනු කර ගැනීමෙන් වළකින්න. යමක් නොහැටෙනවා නම් වැටහෙන්නේ නැත්නම් කළ යුතු එකම කාර්යය තමයි ඒ වැටහෙන තුරුම පරිශනය කිරීම. ජයග්‍රහණය කළ පසු වෙහෙස නිවෙනවා. ජයග්‍රහණය කළ පසු වෙහෙස නිවෙනවා. ඔරලෝසු වැඩ කරන්නේ බැටරි කෑල්ලෙන් නම් ඒ බැටරිය ගලවා දැමූ පසු ඔරලෝසු කටු සියල්ලම නිශ්චල වෙනවා. ඔබගේ මනස වැඩ කරන්නේ තණ්හාව එහෙම නැත්නම් තෘෂ්ණාව පදනම් කරගෙන නම් තෘෂ්ණාව මේ තණ්හාව කැමති ලක්ෂණය තමයි බැඳීම, තව දෙයකට බැඳීම සහ ඇලීම ගැටීම තණ්හාවේ තෘෂ්ණාවේ ලක්ෂණය. තණ්හාව තෘෂ්ණාව ගලවා දමන්න ඔබේ මනස සංසුන් වෙනවා. සියල්ලට ඇති තණ්හාව සියල්ලට යනු තමන්ගේ අධ්‍යාත්මය තුළ සියල්ලට ඇති තණ්හාව පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන සියල්ලට ඇති තණ්හාව තෘෂ්ණාව දුරු කරන්න. ප්‍රායෝගික කරන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. කැමැත්ත එහෙම නැත්නම් තණ්හාව එහෙම නැත්නම් තෘෂ්ණාව මේවා නැතිව ඔබ තුළ පහළ වෙන සිතුවිල්ල චේතනාවක් තියනවා දැයි විමසා බලන්න. එහෙමනම් දුකෙහි ප්‍රධාන හේතුව ශෝකයේ ප්‍රධාන හේතුව තණ්හාව නොවේද බලන්න. ඔබ තුළ පහළ වෙන සෑම චේතනා බලයකටම තණ්හාව එහෙම නැත්නම් තෘෂ්ණාව එහෙම නැත්නම් කැමැත්ත කියන එක තියනවද නැද්ද? තියනවා නම් ඒ දුරු කිරීමෙන්ම දුක දුරු කරන්න පුළුවන්. ඒ දුරු කරන්න ඔබ මහන්සි වන්ට ඕන. වෙස්සන්තර රජුරෝ වාගේ මාලිගාවේ දොරවල් හතරම ඇරලා දාන්න. ඉතුරු යන්නට කිසිවක් තබා නොගන්න. ඉතුරු නැතුව අත්හරින්න. ඉතිරි නැතිව අත්හරින්න. අතහැරීමත් අතහැර ජීවත් වන අය තමයි ඉතිරු නැතුව අතහරින කෙනා. ඉතිරි නැතිව අතහරින්න. අතහැරීමත් අත්හරින්න. ඒ මනාව තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. පීඩනයක් නැත්නම් දිවීමට අවශ්‍ය නැත. දුවන්නේ පීඩනයක් මතින්. වාහන දුවන්නේ පීඩනයක් මතින්, මිනිසා දුවන්නේ පීඩනයක් මතින්. සියලු පීඩන අවසන් කරන්න එවිට ශාන්ත වූ ස්වභාවය ඔබගේ මනසේ ස්වභාවයෙන්ම පිහිටනවා ඇති. ධර්මය මනාකොට ප්‍රතිපත්ති කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න. සරලවම මේ භාවනාව පිළිබඳව අපි පැහැදිලි කරලා දෙනවා නම්, ඔබ ඔබේ කරගත්තේ නැති දෙයක් වෙනුවෙන් ඔබ ළඟ කලබලයක් නැහැ. ඒකයි සත්‍යය. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි බාහිර දෙයක් ඔබ ඔබගේයි සිටීම නෙමෙයි, අධ්‍යාත්මික දෙයක් ඔබ ඔබගේයි නැත්තම් මගේයි ගැනීම. දැන් අපි ගත්තහම රූපය මගේ කියලා රූපය මං කැමති විදියට දකින්න යනවා. ඊළඟට වේදනාව මගේ කියලා ගත්තහම වේදනාව මං කැමති විදියට පවත්වන්න යනවා. සංඥාව මගේයි කියලා ගත්ත තැන මොකද කරන්නේ? සංඥාව මං කැමති විදියට පවත්වන්න උත්සාහ කරනවා. සංස්කරණය මං කැමති විදියට පවත්වන්න උත්සාහ කරනවා. විඥානය මං කැමති විදියට පවත්වන්න උත්සාහ කරනවා. ආරවුලක් නෙමෙයිද? යුද්ධයක් නෙමෙයිද? හරියට කොයි වගේද? පස්මන් හන්දියේක ඉන්න පොලිස්කාරයෙක් වගේ. නේද? පස්මන් හන්දියක් තියෙන වාහන පස් පැත්තකට මේ එකම මන්සන්දීන් හැරිලා යන්නේ. ඒ පස්මන් හන්දියේ පොලිස්කාරයෙක් හරියට මහන්සි වෙනවා. මේ ට්‍රැෆික් එකක් ඇති වෙන්නේ නැති වෙන්න මෙතන වාහන පෝලිමක් නැති වෙන ඉක්මනින් මේ අත වාහන ටික මුදා හරින්න. ඉතින් ඔබත් ඒ පොලිස් රාජකාරී කරනවා නේද? ඔබත් ඒ පොලිස් රාජකාරිය කරනවා. පස්මන් හන්දියේ ඉන්න පොලිස් කාර්යය ඔබ තුලත් ඉන්නවා. ධර්මය කියලා කියන්නේ අවබෝධය තුලින් පැනනගෙන දෙයක් මිස අපේක්ෂාවකින් ලබා ගන්න දෙයක් නොවේ. ධර්මය අපේක්ෂා කරන්න ඔබ ධර්මයේ ස්වභාවය දන්නේ නැත. එහෙමනම් ඔබ තුල අපේක්ෂාවක් තියෙනවා නම් ඒ අපේක්ෂාව වැටෙන්නේ ධර්මයේ ගණයට නෙමෙයි, ඔබගේ තණ්හා තෘෂ්ණා ගණයට. ඇස සංවර කරනවා, ඇස විවේක ගන්නවනවා. කන සංවර කරනවා, කන විවේක ගන්නවනවා. නාසය සංවර කරනවා, නාසය විවේක ගන්නවනවා. දිව සංවර කරනවා, දිව විවේක ගන්නවනවා. ගත සංවර කරනවා, ගත විවේක ගන්නවනවා. හිත සංවර කරනවා, හිත විවේක ගන්නවනවා. ආයිතින් ඕකට පාලි, සංස්කෘත, බෙන්ගාලි, දෙමළ, ඉංග්‍රීසි, සිංහල ඔක පටලවන්න ඕනේ. සරලව අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. නතර වූ කෙනෙකුට වෙහෙස නැත. නතර වූ කෙනෙකුගේ වැඩීම නතර වීම තුලම සිදු වෙනවා මිස නැවත දිවීමෙන් සිදුවන්නේ නැත. නතර වූ කෙනෙකුගේ වෙහෙස නිවීමේ වැඩපිළිවෙල නතර වීම තුලම සිදු වෙනවා මිස දිවීමෙන් සිදුවන්නේ නැත. ගමනක් එහෙම නතර වෙන කෙනෙක්ගේ ස්වභාවය බලන්න. ඉස්සල්ලාම මිනිස්සේ දුවගෙන දුවගෙන යනවා. ඊට පස්සේ මිනිස්සේ එකපාරටම නතර වෙනවා. නතර වෙලා ටික වෙලාවක් හති අරිනවා, හති ගහනවා, ආපු වෙහෙස. තව පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න කියලා තව පියවරක් ගන්නවා. මොකද කරන්නේ? ඒ ළඟ තියෙන හේවණක් බලලා එතන වාඩි වෙනවා. දැන් තවත් එයාගේ පීඩනය අඩු වුණා. තවත් පොඩ්ඩක් එයාට විවේක ගන්න ඕන කියලා හිතෙනවා. තවත් ටිකක් වැඩිපුර විවේක ගන්න යා මොකද කරන්නේ? එයා අර කොළ අත්තක් හරි ඔළුවට තියාගෙන ඒ ගහ යට ඒ වෙහෙස වෙච්ච මිනිස්සු ටිකක් සැතපෙනවා. එහෙම නැත්තම් විවේක ගන්නවා. දැන් වෙහෙස නිවිච්ච කෙනෙක් වෙහෙස නිවාගෙනයි ඊළඟට ගමන් කරන්නේ. එසා ඔබගේ මනස තුලත් ඒ වෙහෙස වුණු මිනිසයා සිටිනවා. ඒ ගැඹුරු අධ්‍යාත්මය තුල ඒ වෙහෙස වුණු මිනිසයා වෙහෙස වෙවි දුවනවා. එයාට මතක් කරන්න නතරවන්න. ඔබට හැකියාවක් තියෙන ඕන ඔබගේ අධ්‍යාත්මයට කතා කරන්න. බුදු කෙනෙක් මවාගෙන කරන ලද සාකච්ඡාවේ තේරුම ඒක. නිවීම ඔබ දකින්න උත්සාහ කරනවා වාගේම නිවීම ඔබ බවට පත් කර ගන්න. නිවීම මම. නිවීම දකින්නේ මා තුළ නිවීමෙන් මිස නිවීම දැවෙන පුජ්‍යලයක හැටෙන නිවන නිවීමක් දකිනව නෙමෙයි. නිවීම දකින්නේ මා තුළ නිවීමෙන්, තමා තුළ නිවීමෙන්, මගේ පංච උපාදානස්කන්ධය නිවීමෙන්, මගේ ඉන්ද්‍රයන් නිවීමෙන්, මම නිවීමෙන් තමයි නිවීම අත්දකින්නේ. නිවීම කියන්නේ අත්දැකීමක්, දකින්න දෙයක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්, දකින්න දෙයක් නෙමෙයි. නිවන් දකින්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්ුත් නෙමෙයි නිවන කියන්නේ. නිවන ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ වන්නේ සංස්කාර නැති බව පමණයි. ආසවක්ඛය ඥානය කියන ආශ්‍රවයන් ෂය වූ ගුණය පමණයි යාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒත් නිවන ප්‍රත්‍යක්ෂ වන්නේ නැත. හේතුව නිවනේ මොනවද ප්‍රත්‍යක්ෂ වන්නේ තියන්නේ? නිවනේ ප්‍රත්‍යක්ෂ වන්නට දෙයක් නැත. නිවනේ ප්‍රත්‍යක්ෂ වන්නට දෙයක් තිබුණොත් නිවන සංස්කාරක ධර්මයක් වෙනවා. නිවනේ දකින්නට යමක් තිබුණොත් නිවන රූපයක් බවට පත් වෙනවා. දැන් පැහැදිලිද? අපි ගන්න, අපි හිතන මතවාදවල සංකල්පවලින් මිනිවන අපි බලාපොරොත්තු වුණාට පැතුවට එහෙම ලැබෙන දෙයක් නෙමෙයි. අපේක්ෂාවන් මත මනුෂ්‍යයන් උනන්දු කිරීම තුළ මනුෂ්‍යයාගේ වෙහෙස නිවෙනව වෙනුවට තව තවත් වෙහෙස වැඩි වෙනවා. තණ්හාව මත, තෘෂ්ණාව මත දිවගෙන යෑමෙන් තව තවත් වෙහෙස වැඩි වෙනවා. එනිසා මේ අපේක්ෂාවකින් කරනු ලබන මෙහෙයක්, මෙහෙයුමක්, භාවනාවක් නොවේ. අනග්ගහිත චිත්තෝ ධානං දේති කියපු ආකාරයට මේ හිතේ අත්හැරීම පුරුදු කරන්නේ ග්‍රහණයකින් තොරව, බලාපොරොත්තුවකින් තොරව, අපේක්ෂාවකින් තොරව. එවිට අතහැරීම අතහැරීමක් විදියටම සිතෙහි පවතිනවා. උසස් මානසික නිදහසක් ලබනවා. මමත්වයට යම් යම් දේ රැස් වෙන්න පටන් ගත්තාම ඒක තමන්ටම ඉවත් කරගන්න අපහසු නිසා තමයි ධර්මයේ උපකාරය ලබන්න කියන්නේ නිතරම. දැන් අපිට යම් යම් උණක් හැදෙනවා. සමහර දේවල් තියෙනවා, සම්ප්‍රතිශා සමහර උණ අපහසුතා තියෙනවා. ඒක ශරීරේම ශක්තිය තියෙනවා, ප්‍රතිශක්තිකරණය තියෙනවා. ඒ ප්‍රතිශක්තිකරණයම තුලින් සටන් කරලා ඒ සම්ප්‍රතික්ෂාව ඒ උන ජය ගන්නවා. හඳ එහෙම ජය ගන්න බැරි වුණ අසනීප තියෙනවා. ඒවිත අපි මොකද කරන්නේ? අන්න විශේෂ ඖෂධයකින් අපි ප්‍රතිශක්තිකරණ ඇති කරගෙන ඒ උණ සමග සම්ප්‍රතික්ෂාව සමග සටන් කරනවා. ඒ වගේම තමයි පින්නතුනේ ඔබටත් කරන්න පුළුවන් සටනක් තියෙනවා. ධර්මයේ උපකාරය ඇතුවත් ඔබට කරගන්න පුළුවන් සටනක් ඔබ ළඟ තියෙනවා. ඔබ උණක් සම්ප්‍රතික්ෂාවක් සනීප කරනවා වගේම ඔබ ළඟ තියෙන දුක්ඛ දෝමනස්සයෝ මේ පංච උපාදානස්කන්ධේ වේදනාව දුරු කරන්න ඕන. දැන් මේ මොහොතේ ඔබ මොනවා හරි දැවෙන දෙයක් හිතේ තියාගෙන ඉන්නවනම් ඒ දේ අත්හරින්න. එවිට නිවීම කියන එක ස්වභාවයෙන් උදා වෙනවා. අතමත දැවෙන යමක් ඇත්නම් ඔබ වහාම කරන්න ඒ දේ අත්හරින එක. එතෙන් පටන් ඔබගේ අත නිවෙන ගුණය ආරම්භ වෙනවා. දැවෙන්නේ ඔබගේ අධ්‍යාත්මික කාරණා පහ, උපාදාන පහ, අධ්‍යාත්මික ඉන්ද්‍රයන් පහ. එහෙම නැත්නම් විඥාන පහ. නිවන ක්‍රියාත්මක කරවන්න පුළුවන් දෙයක් නොවේ. අහල දැනගන්න පුළුවන් දෙයක් නොවේ. දැනගෙන ප්‍රතිපත්ති වශයෙන් පුරන්න පුළුවන් දෙයක් නොවේ. නිවන මෙහෙවන්න පුළුවන් දෙයක් නොවේ. රැකගන්න වඩන්න පුළුවන් දෙයක් නොවේ. ප්‍රකට කරන්න පුළුවන් දෙයක් නෙමේ, භාවිතා කරන්න පුළුවන් දෙයක් නෙමේ, බහුලව වඩන්න පුළුවන් දෙයක් නොවේ නිවන කියන්නේ. නිවනේ මෛත්‍රියක්වත් අමෛත්‍රියක්වත් නැත. පුජ්‍යලයා ළඟ තමයි මෛත්‍රිය තියෙන්නේ, අමෛත්‍රිය තියෙන්නේ. නිවන් දුටු අයකු පව් කරන්නේද නැත, පින් කරන්නේද නැත, කළ යුක්ත කළ හැක වියුත්ත කරන කාර්යයක් කරනවා ඇරෙන්න පව් වශයෙන් පින් වශයෙන් රැස් කරන කෙනෙක් නෙමේ. හොඳ වැඩ කරන කෙනෙක්, හොඳ දේ කිරීමෙහි හොඳ විපාක දකින කෙනෙක්, නරක දේ කිරීමෙහි නරක විපාක දකින කෙනෙක්, එහෙත් පින්පව් වශයෙන් ගන්න ස්වභාවයක් නැත. පුණ්‍යාභි සංකාර නැත. සංකාර නිරෝධයි. විඥාන නැත, විඥාන පහම නිරෝධයි. ඉන්ද්‍රියන් පහට විඥාන පහක් තියෙනවනේ නේද? ඈ චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, සාකාය විඥානේ. විඥාන නිරෝධය. මේ සඳහා ඇතන නිරෝධය. පස්ස නිරෝධය. පස්ස කියන්නේ මෙහෙම තේරුම් ගන්නකො සරල. මේ බලන්න මේ අද් දෙකක් මෙහෙම මේ එකට එකතු වෙන තැන පස්ස. අපිත් මේ අභ්‍යන්තරයේ හැම තිස්සෙම ශබ්ද හටගන්නේ පස්ස. ගැටෙන තැනයි හඬමතු වෙන්නේ. ගැටෙන්නේ නැති තැන හඬමතු වෙන්නේ නැත. හොඳින් බලන්න. ඇහැයි රූපයයි ගැටෙන තැන හඬමතු වෙනවා. වර්තමානයේ අතීතයේ ගැටෙන තැන හඬමතු වෙනවා. වර්තමානයේ අනාගතයේ ගැටෙන තැන හඬමතු වෙනවා. අතීතයේ අනාගතයේ ගැටෙන තැන හඬමතු වෙනවා. කායි, කනයි, ශබ්දයයි, කාලයයි ගැටෙන තැන හඬමතු වෙනවා. ඉන්ද්‍රයන් හයේම ඔය ගැටීම තුල හඬ මතු වෙනවා. ඔබ තුල හැම හඬක්ම මතු වෙන්නේ ගැටීමක් සමග. ස්පර්ශයේ සමග. පස්ස නිරෝධය. ඒ හඬින් තමයි වේදනා දැනෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ අපි වහරේ හඬත් ඒකයි. හඬ හඬ තුල තමයි අපේ හිතේ ඒ වේදනා ඇති කරන්නේ. සුඛ වේදනා, දුක් වේදනා, ඒවා වචනේ ස්වභාවයට, හඬේ ස්වභාවයට අපි තුල ඇති කරන වේදනාකාරී ලක්ෂණයක්. එතකොට පුජ්‍යල රූපයක් තියෙනවා. මේ පුජ්‍යල රූපේ මේ ඉන්ද්‍රියන් වලින් එන අරමුණු දැවෙටෙන ආකාරයට සහ අපේක්ෂිත ආකාරයට වේදනා ගොනු වෙන්න පටන් ගන්නවා. ඒකේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස්. ඒක හැම කෙනාටම මේ ක්‍රමයේ කියලා කියන්නේ. මොකද එක් දෙයක් දහ දෙනෙකුට රසවත්ෝ ප්‍රියමනාපෝ දෙයක් නෙමෙයි. එක් අයෙකුට ප්‍රියමනාප වූ දේ තව කෙනෙකුට අප්‍රියමනාප වන දෙයක් වන නිසා ඔවුන්ට අනුරූප වූ අනුගත වූ ආකාරයකට මේ වේදනාවන් හටගන්නවා. ඉතින් මෙහි ධර්මයේ පින්නතුනි ගැඹුරුයි. ඒ ධර්මයේ යෙදෙන්න ටිකක් අපහසුයි. ඔළුවේ කැක්කුම්, වේදනා, පීඩන ඇති. ඒක එහෙම තමයි. වේගවත් පුහුණුවක් තුළ, කාර්යක්ෂම පුහුණුවක් තුළ කාර්යක්ෂම ප්‍රතිඵල නේද? දැන් අපිත් ගන්නවනේ හමුදාවටත් සාමාන්‍ය සෙබළු කියලා කට්ටියක් ගන්නවා. ඊළඟට තව ගන්නවා විශේෂ කාර්ය බලකාය කියලා කට්ටියක්. දැන් ওই විශේෂ කාර්ය බලකායට වගේ ගන්නකොට අර සාමාන්‍ය සෙබළෙක් ගන්නවා වගේ සුදුසුකම් නෙමෙයි තෝරලා ගන්න. ඊට වැඩි සුදුසුකම් ඒගොල්ලන්ට ඕන වෙනවා. ඊට වඩා කාය බලයක්, ක්‍රියාශීලීත්වයක් සහ දැඩි පුහුණුවක් සහ දැඩි පීඩනයකට වුන් ලක් වෙමින් කරන ලබන පුහුණුන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ තුළ ඊට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි යම් ආකාරයක වැඩිපුර ඥානණය වැය කිරීමෙන්, මහන්සි වීමෙන් අපිට වැඩි කාර්යක්ෂමතාවයක් එක්ක මේ ධර්මය අපිට ප්‍රකට කරගන්න හැකියාව ලැබෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට දාලා තියෙන නිවන. ඒක ගෞතම බුද්ධ ශාසනයටත් අරගෙන ඊටත් මෙහාට අරගෙන මේ අද මේ සතියේ මේ මාසේ මේ දැන් නිවන් දකින්න පුළුවන් මට්ටමට එය කාර්යක්ෂම කරගන්න එකයි වැඩපිළිවෙල. හොඳට මතක තියාගන්න ඕන, නිවන් නම් දකින්න බෑ. නිවන් අවබෝධ කරගන්නත් බෑ. එහෙනම් මොකද කරන්නේ? ඒ විදියට නිවන තේරුම් ගන්න ඕන. දැන් මේ වචන කාට හරි පැටලුනොත් එහෙම මොකද වෙන්නේ? තමන්ට අනර්ථයක් සිද්ධ කරගන්නෝ, අපිටත් දොස් කියලා අනර්ථයක් සිද්ධ කරගන්නෝ. මේ ගැඹුරු විඥානෙහි තියෙන පටලැවිල්ලක් නිදහස් කරන්නයි මේ කියන්නේ. නැත්තම් දකින්න හැමතිස්සෙම හොයමින් ඉන්නවා. දකින්න තැන නැත. අපි තාම පැහැදිලිව ධර්මයේ කියලා තියෙනවා නිවන කියන්නේ රූපයක් නොවේ. රූපයක් නොවේ නම් දකින්නේ කෙසේද? ඔබතුමා තර්ක මතු කර ගන්න. නිවනෙහි හැඩයක් නැත. එහෙනම් කොහොමද අපි දකින්නේ? හැඩයක් තියෙන දෙයක් දකින්නනේ අපිට පුළුවන්. බලන්න හැඩයක් නැති මොනවා හරි දෙයක් මට දැකලා කියන්නේ. රූපයක් හැඩයක් නැති දෙයක් දැකලා කියන්නේ. අභියෝගය පරාද වෙනවද හොයලා කියන්න පුළුවන්ද? නිවන තිබෙන දිශාවක් නැත. බලන්න දිශාවක තියෙන දෙයක්මනේ අපි හැමතිස්සෙම හැම මොහොතකම දකින්නේ. අපි දැකපු දේ දිශාවකට අයිති. ආසය බැලුවොත් ආසයේ තියෙන උඩතේ උඩු දිශාවේ, ඉදිරියේ බැලුවොත් නැගෙනහිර දිශාවේ, දකුණු දිශාවේ, උතුරු දිශාවේ, බස්නාහිර දිශාවේ කියලා දිශාවකට අයිති. දිශාවක් නැත. ධර්ම අවබෝධය වූ කෙනෙකුටත් දිසාවක් නැත. ධර්ම අවබෝධ වූ කෙනෙකු ජීවත් වන්නේ දිසාවක් නැති තැනක. ඔය දිසාව මනින්නේ මෙහෙමනේ. තමන් පුජ්‍යලේක හැටියට කණුවක් හැටියට ගන්නව අරගෙන එතන ඉඳලා දිසාව නිර්ණය කරගන්න, තීරණය කරගන්න. ස්වභාව ධර්මයේ දිසා තියෙනවද නැත? ඒ දිසා සියල්ලම අපි තමයි හදන්නේ. ස්වභාව ධර්මයේ රටවල් තියෙනවද? රටවල් නැත. රටවල් හදන්නේ අපිමයි, මිනිස්සුමයි. ස්වභාව ධර්මයේ ජාති තියෙනවද? ජාති, සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය කියලා එකක් නැත. ඒක හදන්නේ මේ මෝඩ මිනිස්සුමයි. ස්වභාව ධර්මයේ ආගම් තියෙනවද? ආගම් නැත. ඒ ආගම් හදන්නේ මේ මෝඩ මිනිස්සුමයි. ආගම් නිසා මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිබිදෙනවා වෙනුවට විනාශ වෙන ස්වභාවයක් ලෝකේ දක්නට තියෙන සමයක තමයි මේ ඔබ මේ සියල්ල තේරුම් ගන්නෙ. ඉතින් ඒ සියලුම අය ප්‍රතික්ෂේප කරන එක නෙමේ කරන්න තියෙන්නේ. සියලුම ආගමික අය, ආගමික අයගේ වගකීම තේරුම් අරගෙන මිනිස්සු දවනව වෙනුවට නිවන පිරිසක් තවදුරටත් ආගමික සංකල්පවලට, තවදුරටත් ජාතික සංකල්පවලට, තවදුරටත් ඒ ගෝත්‍රිකවාදයන් වලට සහ දැඩි පෙළීම් වලට, හිංසාවන් වලට ලක් නොකොට තමනුත් සැනසෙන දහමක් තේරුම් අරගෙන ලෝකයක් සනසන තැනට එන්න ඕන. නැත්තම් ආගම් පොතේ කියලා තිබුණයි කියලා යමක් කළාට ඔබට ස්වර්ගය හරි මොක්ෂය හරි ලැබෙන්නේ නැත. ඒක තමන්ට දැනෙන්නේ කොයි ආකාරයටද, ඒ ආකාරයට තමයි ඒක බලපවත්වන්නේ. පැහැදිලිනේ? සමහර අය ආගම් පොත්වල තියන්න දේවල් කරන්න ගිහිල්ලා හරි දේවල් වගේම ගොඩක් වැරදි දේවල් ලෝකේ සිදුවෙන නිසා තමයි එහෙම දේශනා කරන්න හේතුව. මොකද තේරුම් ගන්න ඕන, ඒක පවද, ඒක පිනද, ඒක හොඳද නරකද කියලා තේරුම් කරන්නේ අජීවී ආගම් පොත නොවේ, සජීවී ඔබගේ සිතයි. ඒක හොඳද, ඒක නරකද, ඒක කළ යුතුද, ඒක නොකළ යුතුද, ඒක විය යුතුද, නොවිය යුතුද, ඒක පවුද, ඒක පින්ද, ඒක හොඳද, ඒක නරකද තීරණය වෙන්නේ ආගම් පොත නෙමෙයි. හේතුව ඒක අජීවී. සජීවී ඔබේ සිතට සවන් දෙන්න ඒ තමයි නියම ආගම් පොත. ඒ නිසා ඒ ඇමරිකාවේ හිටපු අර ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා හරි ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියලා අපිට හිතුණා. මොකද හේතුව එතුමා කියලා තිබ්බා, මා යහපතක් කරන විට මට දැනෙන්නේ යහපතයි, මා අයහපතක් කරන විට මට දැනෙන්නේ අයහපතයි, එයයි මාගේ ආගම. ඉතින් හරි ලස්සන දෙයක්, හරි වටින දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිටපු බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකේ ළඟ තිබිය යුතු, ඒ වගේම බුද්ධ ශ්‍රාවකෙක් හැටියට පිළිගන්න පුළුවන් මට්ටමේ වචනයක්, බුද්ධ දේශනාවට සමාන වචනයක්. නිවන් මඟ දේශනා කරන බොහෝ දෙනෙක් සමාජය තුළ ඉන්නෝ. ඒ ඇත්ත ළඟට ගිහිල්ලා යම් ප්‍රකාශනයක් සිදු කරන විට එකම එක වචනයක් ඔබ අසන්න ඒ අයගේ, ඒ තමයි ඔබ ඔය කියන දේ ප්‍රත්‍යක්ෂ කරගෙනද කියන්නේ කියලා. එච්චරයි ඔබට අහන්න තියෙන එකම වචනේ. තවම මෙහෙම නිවන් දකින්න පුළුවන්, මෙහෙම කළා මෙහෙම නිවන් දකින්නෝ, මෙහෙම කළා මේක වැඩෙනවා, මෙහෙම කළා මම මේක දකින්නෝ. අහන්න තියෙන එකම දේ තමයි, එකම එක ප්‍රශ්නයයි, ඔබ ඔය දේ ප්‍රත්‍යක්ෂ කළද කියන්නේ. එවිට එන උත්තරේ මොකක්ද? ගොඩාක් දෙනෙක්ගෙන් නැත. නැත්තං හාමුදුරුවනේ, එහෙම නැත්තං දේශකයන් කියන්න තියෙන්නේ මොන දේශ ගිහිවෝ වේවා පැවිදි වේවා අපිට කියන්න තියෙන එක දෙයයි, නොදැක්ක මලමාලි ගැන වරුණා කරන කපුවා කෙසේ විශ්වාස කරම්ද? ඒ කියන්නේ ඔබ වහන්සේට තාම මලමාලි දැකලා නැහැ, මලමාලි හරියට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ, මටත් මලමාලි ගැන වරුණා කරනවා. ඉතින් ඒ වගේ සිහින ලෝකවල ගුරුන් වහන්සේ ගෝලයා පැටලිලා ඉඳලා දවසක යනව බලන්න මලමාලි. එදාට අර මලමාලි ගැන කියපු හිතපු එකක්වත් මලමාලි ළඟ නෑ කියලා දකින දවසර තමයි ගිය සැනෙන් ආයි එන්න හිතෙන්නේ. ඉතින් මේ අපගේ දේශනාවන් වලට අහුම්කන් දෙන ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙන එක දෙයක් තමයි නවකයෝ නෙමේ හොඳට හැම තැනම ගිහිල්ලා තෙම්පරාදු වෙච්ච අය හොඳට භාවනා කරලා හොඳට ධ්‍යාන වඩලා හැම හාමුදුරු කෙනෙක්ගෙම ළඟට ගිහිල්ලා ඈ කොට්ට මෙට්ට රත් වෙනකම් භාවනා කරලා බණ අහලා තෙම්පරාදු වෙච්ච පිරිස උන් අපිට හම්බෙන්නේ. ඒක තමයි අපිට තියෙන ශක්තිය. මොකද හේතුව එයාට දෙපාරක් ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ, ප්‍රත්‍යක්ෂතාවය තියෙනවා. මේ භාවනාව කරද්දි මේකයි ලැබෙන අත්දැකීම කියලා කියපු ගමන් එයා කියනවා, "ඔව් මට ඒ වගේ අත්දැකීමක් ලැබුණා. මෙන්න මේකයි தත්ත්වය." "ඔව් ඔව් ඒක තමයි தත්ත්වය." අර ඒ අවබෝධය නැති කෙනා ළඟ විශ්වාසයක් මැවිලා තියෙනවා ඒකෙන් යමක් ලබන්න පුළුවන් කියලා. ඒක අපි කිව්වට ඒ විශ්වාසය නැති කරන්න බෑ. එනිසා අපිට හරි වැදගත් ඒ විදිහේ පරිණත පිරිසක් හමු වීම ගැන. ඉදිරියටත් හමු වෙන්නේ මේ වගේ පිරිසක්. ඒ ඇයිට තමයි මේකේ වටිනකම දැනෙන්නේ. තේරෙනවනේ, මහාචාර්යවරයෙකුගේ වටිනාකම දැනෙන්නේ තවත් ඒ වගේ මහාචාර්ය ගුණයක් තියෙන කෙනෙකුට. ඈ තවත් දර්ශන වේදයක් තියෙන කෙනෙකුට නැත්තම් හැංගෙන්නේ නෑ. ඒකයි ස්වභාවය. ඈ ඒකයි ස්වභාවය. එහෙම නැත්තම් ඒක කිසි අගයක් දැනෙන්නේ නෑ. න්‍යායන් පුජ්‍යලත්වයන් මමත්වයන් පුරවාගෙන ගමනක් යනවා වෙනුවට ස්වභාව ධර්මයන් සමග ගමනක් යෑමයි ධර්මයෙන් අපි ප්‍රගුණ කරන්නේ ප්‍රකට කරන්නේ. ස්වභාව ධර්මයන් සමග, කාලයත් සමග, දහමත් සමග, ස්වභාව ලක්ෂණ සමග කටයුතු කිරීමයි ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ සමයේ තිබුණු ප්‍රශ්න විසඳන විලාශය. කාලයට දිය යුතු දේවල් කාලයට දුන්නා. ඍජුව පිළිතුරු ලබා දෙන්න ඕනෙවට ඍජුව පිළිතුරු ලබා දුන්නා. වක්‍රව පිළිතුරු ලබා දෙන්න ඕන දේවල්වලට වක්‍රව පිළිතුරු ලබා දුන්නා. ප්‍රශ්නයක් ඇසුවාම ප්‍රශ්නයක් මාසලා ඒක අවසන් කළා. සමහර දේවල් වලට නිහඬව සිටියා. ඒක තමයි පිළිතුර. දැන් අපි එහෙමද අපේ බුද්ධියට අපි ලබා දීලා තියෙන්නේ? නැහැ. අපි හැමදේටම කතා කරන්න ඕන, හැමදේම විසඳන්න ඕන. ආදී වශයෙන් තමයි අපේ මනස කොළඹ වල තියෙන්නේ. ඒකයි ස්වභාවය. අර ස්වභාව ධර්මයේ සමග එක් වූ අයෙක් ඒ ආර්ය ශ්‍රාවකෙක් කරන වැඩ කටයුතු කරන ආකාරයත් අපේ පුතඥන මනස වැඩ කටයුතු කරන ආකාරයත් අතර වෙනස හොඳට තේරුම් ගන්න. පුජ්‍යලේ කැටියට විසඳන ප්‍රශ්න සහ පුජ්‍යලත්වයෙන් තොර වූ උත්තමයෙක් විසඳන ආකාරයේ ප්‍රශ්න. තැවීමකින් තොරව. ඊළඟට උන්වහන්සේලාගේ සේවය සහ ජයග්‍රහණය, එහෙම නැත්නම් සංවර්ධනය දැවීමකින් තොරව, වේදනාවන් වලින් තොරව ඒවයින් අවම වෙමින් ගොඩ නගා ගන්න ආකාරය. සුභා දහම ඔබගේ හොඳම මිතුරා, හොඳම දහම බවට පත් කර ගන්නවා. ඔබ ළඟ ඇති ස්වභාවිකත්වය චේතනා ටික අයින් කරලා දැම්මට පස්සේ පෙන්වතුනේ තනිකර හිස් කලගෙඩි හයක් නේ තියෙන්නේ. චේතනා ටික ආවර කරලා දැම්මට පස්සේ හිස් කලගෙඩි හයක් තියෙන. එතන හරිය ස්වභාවිකයි, සංවරයි, ප්‍රභාස්වරයි, සංසුන්. එයා කරන දේකුත් නෑ, නොකරන දේකුත් නෑ. එයා ළඟ ඇති දේකුත් නෑ, නැති දේකුත් නෑ. තමා කෙරෙහි මිම්මකුත් නෑ, තමා විඳින දෙයක් විඳවන දෙයක් නෑ. මමෙක් කියලා කෙනෙක් නෑ. කියන ස්වභාවයට පත් වෙලා ඉන්නවා. එහෙම නැතුව මමෙක් කියලා කෙනෙක් නැහැ කියන සංකල්පයට පත් වෙලා ඉන්නවා නෙමෙයි. දැන් ඔය ගොඩාක් අය ඉන්න සංකල්පයට පත් වෙනවා මමෙක් කියලා කෙනෙක් නැහැ. හැබැයි යා විඳවනවා. ඒක නෙමෙයි වැදගත්. මමෙක් කියලා කෙනෙක් නැහැ කියලා සංකල්පයට පත් වෙලා විඳවන එක නෙමෙයි වැදගත්. මමෙක් නැති තත්වයට පත් වීම. මමෙක් නැති තත්වයට පත් වීමයි වැදගත්. මමෙක් නැති තත්වයට පත් වුණු ජීවිතය හැම මොහොතකම අලුත් ජීවිතයක්, නැවුම් ජීවිතයක්. සබදාහමත් සමග හැම විටම අලුත් වෙන, නැවුම් වෙන ජීවිතයක් බවට පත් වෙනවා. පරණ ජීවිතයක් නෙමෙයි, වයසට යන ජීවිතයක් නෙමෙයි, පුජ්‍යල රූපයක් නොවේ. තමාදීහා පුජ්‍යලයක් ලෙස කල්පනා නොකරන නිසාම, නොදකින නිසාම පුජ්‍යලයක වශයෙන් විඳින විඳවන වේදනා අවම වීම සහ දුරු වීම සිදු වෙනවා. ඒ ගොඩාක් දෙනෙක් උත්සාහ කරන්නේ මගේ අනාගතය හදන්න. අනාගතය කියන කැහැදෙන්න ඕන. නමුත් මගේ අනාගතය කියලා හදන තැන ඒක කෙරෙන්නේ නැහැ. දියුණු වෙන්න ඕන, මම දියුණු වෙන්න ඕන කියන තැනදී ඒ දියුණුව ලැබෙන්නේ නැහැ. සතුටෙන් ඉන්න ඕන, ජීවත් වෙන්න ඕන, මම සතුටෙන් ඉන්න ඕන කියන තැනදී ඒ සතුට ලැබෙන්නේ නැහැ. ජය ලබන්න ඕන, මම ජය ලබන්න ඕන කියන තැනදී ඒ ජය ලැබෙන්නේ නැහැ. දැන් මේ කාලයක් ජීවිතේ යම් යම් ජයග්‍රහණ ලබාගෙන ආපු පිරිසනේ මේ ඉන්නේ. ඉතින් ඔබ බලන්නකෝ ඔබලඟ ජය ලැබලා තියෙනවද කියලා. රැකියාවෙන් ජය ලැබුවා නේද? උසස් වීමෙන් ජය ලැබුවා. ඈ ප්‍රාර්ථනා බලාපොරොත්තු වලින් ජය ලැබුවා. දැන් බලන්න ජය ලැබලද කියලා. ඒ මම ඉන්න තැන ජය ලබන්නේ නෑ කියන එක පැහැදිලි කරේ. ජය පරාජය දෙකම දුරු කරන්න ඕන. ජය පරාජය දෙකම දුරු කරන්න ඕන. ජය පරාජය දෙකම දුරු කර අයෙක් අපරාජිතව වාසය කරනවා. ජය පරාජය දෙකටම හසු නොවි වාසය කරනවා. එයාට ලිමිට් නෑ, අන්ලිමිටඩ්. එනිසා ඔබට අන්ලිමිටඩ් මනුස්සෙක් වීමේ හැකියාව තියෙනවා. ලිමිට් එකක් හදාගෙන තියෙනවනේ, මගේ தත්ත්වය මේක, මම මේ කෙනා කියලා. ඇත්තටම හරි හරි සංවේගයි ලිමිට් එක. අන්ලිමිටඩ් වෙනවා. මොකද්ද ඔබගේ තත්ත්වය කියලා ඇහුවොත් කවුරු හරි බය නැතුව කියන්න, මගේ තත්ත්වය no limit නේද? මගේ තත්ත්වය ඒකයි. ඇයි එහෙම ඉන්නේ? ඇයි අපි limit එකක් හදාගෙන ඉන්නේ? ඇයි අපි සීමාවක් පනවාගෙන ඉන්නේ? ඒ සීමාවන් තුල තමයි මේ ලෝකයේ සැරිසරන පුජ්‍යලයෝ සුරාවට ඇබ්බැහි වෙන්නේ සීමාව නිසා. එයාගේ සීමාවල සිගරට් වලට යන්නේ සීමාව නිසා. සීමාවක් තියෙන පුජ්‍යලයා සීමා සහිත දෙයක් ලබන්නේ. සීමා සහිත දේ තුල සීමා සහිත ආස්වාදයක් ලබන්නේ. සීමා සහිත ආස්වාදයන් තුල සීමා සහිත ප්‍රතිඵල ලබන්නේ. ලෝකේ පොදුවේ සියලුම පුතඥ සත්වයා සීමා සහිත බවකින් පෙළෙනවා. ඒ සීමා සහිත බව වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ වැඩි කරගන්න උත්සාහ කරන්නේත් ඒත් සීමාවක් තුලම නිසා. ඒ සීමාවල් හැමදාම මිනිසයාට අසීමිත ආශාවල් ඇති කරවනවා, අසීමිතත්වයටපත් වෙනවා. ඇරෙන්නටම සීමාවන් තරණය කිරීමෙන් එක ලබන්න පුළුවන් කමක් නැහැ. ඕනම තත්වයක සිට ධර්ම අවබෝධය කරගත්තොත් ඒ කෙනාට ඔබ පෝසත් කියලා හිතන්න පුළුවන්. පෝසත් කෙනෙක් ළඟ තිබිය යුතු වාසනාවන්ත ගති පිහිටනවා. පෝසත් කියලා කියන්නේ සෑහීම. පෝසත්කම කියන්නේ සතුට. පෝසත්කම කියන්නේ මානසික සහනය. පෝසත්කම කියන්නේ මානසික ප්‍රමෝදය. පෝසත්කම කියලා කියන්නේ ජයග්‍රහණය. පෝසත්කම කියන්නේ වර්තමානයේද අනාගතයේද අතීතයේද සාර්ථකත්වය. පෝසත්කම කියන්නේ අනාගත බය නැතිකම. පෝසත්කම කියන්නේ වර්තමාන බය නැතිකම. ඒ ගැඹුරු අධ්‍යාත්මය තුළ පවතින ලක්ෂණය එය බවට පත් කරන්නට ඕන. එනිසා අධ්‍යාත්මය තුළින් පුබුදවනවා අධ්‍යාත්මික දර්ශනය. නමුත් ඔබ පාරේ ගමන් කරන්න ඕන මාර්ග සංඥාවලට අනුව. ඒ ලෝකයේ පැවැත්ම මිනිසුන් සමග ගනුදෙනු කරන්නට ඕන. ඒ ලෝකයේ නීති ප්‍රකාරව. එහෙම නැතුව අධ්‍යාත්මික විදියට බාහිර ලෝකයේ පවත්වන්න පුළුවන් කමක් නැති නිසා. එසා අධ්‍යාත්මික දර්ශනය එලෙසයි බාහිර පැවැත්ම ලෝක ධර්මතාවයන් වලට අනුකූලවයි අනුගතවයි. අධ්‍යාත්මය තුල කාලය නැත. බාහිර වැඩවලදී ඔබට කාලය මෙදා ගන්න සිද්ධ වෙනවා. අකාලික කෙනෙක් වෙන්න තව දුරටත් කාලයම අනුභව කරමින් සිටින කාල කන්නියෙක් නොවන්න. කාලය අනුභව නොකරන්න අකාලිකත්වයට පත් වෙන. ඒ කියන්නේ ඔබගේ අධ්‍යාත්මය පැය 24න් ගලවා ඉවතට දවන්න. ඔබේ අධ්‍යාත්මය තුල සවි කරලා තියෙන ඔරලෝසුව ගලවා ඉවතට දවන්න. එවිට ඔබගේ අධ්‍යාත්මය කාලයෙන් තොරව වාසය කරන්නට, සීමා සහිත ලෝකයෙන් තොරව වාසය කරන්න, විශ්වය හා සමාන පුළුල් අධ්‍යාත්මයක් ඔබට ලැබේ. විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් නැත. ඔබගේ අවබෝධාත්මක මනස තුළත් ආරම්භය හෝ අවසානය නැත. එවන් වූ අධ්‍යාත්මයක් පූර්ණත්වයට පත් වෙනවා. අතහරින්න. අතහැරියට කිසි දෙයක් අහිමි වෙන්නේ නැහැ. යමක් අතහැරියාම ඒ දේ පවිත්‍රව පිරිසුදුව නැවතම ඔබට ලැබෙනවා. ඒකයි ස්වභාවය. ඊළඟට ඒ දේ පවිත්‍රව පිරිසුදුව ඔබට ලබා ගන්න පුළුවන්, තබා ගන්න පුළුවන් අත්හැරීම කියන එක ඇති කරගත්තා. තමන් කාටවත් පෙරලෙන්නවත්, තමන් කවුරුවත් පෙරලන්නවත් අවශ්‍ය කරන්නේ නැත. සත්‍ය අනු වචනයෙන් බැහැරව පවතිනා වූ දෙයක් එය ප්‍රත්‍යක්ෂ විය යුතුයි, අවබෝධ කරගත යුතුයි. සියලු දහම් කරුණු එකට කැටිකොට කසායක් තම්බන වාසේ තම්බා දවසට දෙවරක් පානය කරන්න ඔබ සුවපත් වෙනවා. ඔබේ මනස සහනශීලීත්වයටපත් වෙනවා. ඔබට ජයග්‍රාහී ජීවිතයක් මේ භවය තුලදීම ලබන්නට හැකියාව ලැබෙනවා. එය සසරටත් මහ බලයක් සපයනවා ඇති. නිවන ගැන ආකල්ප අත්හරින්න ලැබෙනතුරු එය සොයා යන්න. දකින්න බැරිද දකින්න, අවබෝධ කරගන්න බැරිද අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න බැරිද ප්‍රත්‍යක්ෂ කරගන්න, දිශාවක නැතිද තමන් ලබා ගන්න, එයයි නිවන. හැමදෙනාටම තෙරුවන් සරණයි.